नमस्कार वेवा बुद्धुर्वनत समदा बुद्धु हिमी शरणयामी नमस्कार वेवादमृवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनोरुवनत समदाति शरण शरणयामि साधु साधु साधु श्रद्धावंत पिंगतुनि अपट जीविते अवबोध करगंट पुलुवं दुर्लभ अवस्था इंद हिट लबेनो मिनिस जीविते गेवन सीलु दिनाटम जीवितावबोधे लबागंट वासनावक ने ई वासनाव उदाकर गंट पुलुवंग विन्ने हितन्न पुलुवन मनुष्येकुट बुदुरजानन वहन्सेगे धर्मे लबीमें वितरई सितन्न पुलुवंकम कोई तरं तिब्बत बुदुरजानन वहन्सेगे धर्मे मुनगेसेन्ने नैत्नम एकेनाट ඒ හිතන්න පුළුවන් කමින් ප්‍රයෝජන ගන්නට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් තිබුණත් ඒ ධර්මයට සවන් දෙන කෙනා හිතන්න බැරි කෙනෙක් නම් කොයිතරම් ධර්මය වුවත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නට බෑ එහෙමනම් සිතන්න පුළුවන් කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබීම කලාතුරකින් ඊ타ත්ම කලාතුරකින් සිදුවන දෙයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන්ගෙන් කල්යාණ මිත්‍ර සම්පත්තිය නැත්නම් අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ නැහැ. එතකොට වෙන්නේ අපිට ආයමත් සංසාරෙට වැටෙන එක. සංසාර කියලා කියන්නේ ඉපදීමට මරණයට ගොදුරු වෙලා දිගින් දිගට පැවතීම. ඉතින් මේ උපතත් මරණයත් කරා යන ජීවිතවලදී කලාතුරකින් තමයි අර හිතන්න පුළුවන් මිනිස්යාට උතුම් ධර්මයේ මුණ ගැසෙන්නේ. ඒ අවස්ථාවේ අත්හලොත් අතහැරියොත් එයා ආයිමත් ගිහිල්ලා කොයි ලෝකික උපදීද මොන ඉරණමක් කරා යයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. හිතන්න පුළුවන් කම මුළු ජීවිත කාලේ පුරාම පවතිනවා කියලා කියන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ දවසක් මේ වයසක ජෝඩුවක් පොල් කටුත් අරගෙන පොල් කට්ටක් අතේ තියාගෙන හිඟමනේ යනවා දැකලා උන්වහන්සේට හරි දුක්මසු සිනාවක් පහළ වුණා. ආනන්ද හාමුදුරුව ඇහුවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර දෙන්න දිහා බලද්දී ඇයි මේ සිනහ පහළ වුණේ? බලන්න ආනන්ද, ඔය යන්නේ මේ නගරේ හිටපු සිටු දුවයි සිටු පුත්‍රයයි. ඔය දෙන්න තරුණ කාලේ ශාසනයට ඇතුළු වුණා නම් අරහත් වෙන්න පින තිබුණා. මධ්‍යම වයසේදී මේ ධර්ම මාර්ගයට පැමුණා නම් මාර්ගඵල අවශේෂ මාර්ගඵල ලබන්න තිබුණා. දැන් ඒ ඔක්කොම හැම කරගෙන එතකොට අපිට පේනවා මිනිස් ජීවිතයේට කෙනෙක් එනවා ජීවිතාවබෝධය කරන කුසල සම්පත් ඇතුව. නමුත් ඒ ගැන යා හඳුනා නොගැනීම නිසා තමන්ට මෙවැනි කුසල් තියෙන බව ආයමත් යා එක එක දේවල් වල පැටලිලා ඒ අවස්ථාව අහිමි කර ගන්නවා. ඒකට කියන්නේ ක්ෂණ සම්පත්තිය අහිමි කර ගැනීම කියලා. ඉතින් අපිට අපේ වාසනාවට අපිට මේ ධර්මයේම රැඳී දිගින් දිගට පැහැදිලි ඉලක්කයකට, පැහැදිලි අරමුණකට, පැහැදිලි දිශාවකට යන්න පුළුවනි. එක් රහතන් වහන්සේම ප්‍රකාශ කළා, මම නම් යන්නේ නිවන තියෙන දිශාවට, දිශාව දිහා බලාගෙනමයි කියලා. අන්නේ වෙන්නේ හැඟීමක් අපට තිබුණොත් අපිට මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවෙන් ස්ථිර විසඳුමක් මේ ජීවිතේට ලබා ගැනීමට පුළුවනි. පින්තුනි, අද අපි ඔබට කියා දෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් අහම්බෙන් දේශනා කරපු දේශනාවක්. ඒ කියන්නේ උන්වහන්සේ යම් කිසි සිද්ධියක් නිසා උන්වහන්සේට මේ දේශනාව කරන්න සිදු වුණා. ඉතින් අහම්බෙන් කරන්න සිදු වෙච්ච දේශනාවක්. ඒ නිසා මේ දේශනාව අනිත් දේශනාවල් වලට වඩා ටිකක් වෙනස්. නමුත් මේක ඉතාමත්ම ප්‍රයෝජනයි අපේ ජීවිතවලට. නමුත් ඒ විනස් කියලා කිව්වේ අර චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රකටව පේනින් නැති එක විතරයි. නමුත් මේකේ පැහැදිලිවම තියෙනවා සෑම බුද්ධ දේශනාවකම තියෙන ලක්ෂණය. ඒ තමයි මෙලොවයි පරලොවයි සූපත් කිරීම. ඉතින් මේ දේශනාවේ නම සප්ත භාර්යා සූත්‍රය. බිරින්දෑවරුන් සද්දෙනාගෙන වදාළ දෙසුම. මේ දේශනාව තිබෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේ, හත්වෙනි නිපාතේ. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින සමයේ උන්වහන්සේ දා සිවුරු පුරෝගින පාත්‍රය අරගෙන අනාථ පින්ඩික සිටුතුමාගේ සිටුමාලිගාවට වැඩම කළා. වැඩම කළා ආසනේ වැඩ සිටිද්දී ගේ පිටිපස්සේ මහා රණ්ඩුවක්, මහා කෝලාහලයක්, මහා කලබගෑනියක් ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා අනාථපිණ්ඩික සිටුතුමාගෙන්, පින්වත් ගෘහපතිය, මොකක්ද අර පිටිපස්සේ ඇහෙන රණ්ඩුව? මොකක්ද අර කෝලාහලේ? මොකක්ද අර කලබගෑනිය? මේ ගෝසාව හරියට මාළු අල්ලන්න පොරකන කිවුළු වගේනේ. අනාථපිණ්ඩික සිටුතුමා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඒ අපේ ලේලි. සල්ලි තියෙන පවුලකින් අපි ලේලි කෙනෙක් අරගෙන ආවා. මෝතුමෝ මාමණ්ඩියට ගරු කරන්නේත් නැහැ. නැන්දනියට ගරු කරන්නේත් නැහැ. තමන්ගේ ස්වාමියාට ගරු කරන්නේත් නැහැ. භාග්‍යවතුන් වහන්සේට ගරු කරන්නේත් නැහැ. සත්කාර කරන්නේත් නැහැ. පූජා කරන්නේත් නැහැ කියලා කිව්වා. ඉතින් කිව්වා ස්වාමීනි ඒසු එලේලි තමයි කිව්ව සුජාතා. බුදුරජාණන් වහන්සේ සුජාතාට කතා කළා මෙහෙ ඉන්න සුජාතා. සුජාතා ආවා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ සුජාතාට කියනවා සුජාතා බිරින්දෑවරුන් 7 දෙනෙක් ඉන්නවා. ඒ තමයි වදක භාර්යාව පළවෙනි කෙනා. දෙවැන්නිය චෝරි භාර්යාව සිර. තුන්වැන්නි ආර්යා භාර්යාව ළමා තැඳි. හතරවැන්නි මාතෘ භාර්යාව අම්මාවැනි. පස්වැන්නි භගිනී භාර්යාව සහෝදරී වගේ සිටින තැනැත්ති. සයවැන්නිය සඛී භාර්යාව යෙහෙළිය වැනි තැනැත්ති. සත්වැන්නි දාසී භාර්යාව මෙහිකාර්ය වැනි තැනැත්ති. බුදුරජාණන් වහන්සේ වදාළා සුජාතා මෙන්න භාර්යාවෝ 7 දෙනා. එතකොට මේ භාර්යාවන් අතුරින් ඔබ අයිති වෙන්නේ කොයි බිරිඳටද කියලා ඇහුවා. එතකොට සුජාතා කියනවා අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔය කෙටියෙන් කියාපු කාරණේ මම විස්තර වශයෙන් දන්නේ නැහැ. ඉතින් මට විස්තර වශයෙන් කියා දෙනසේක්වා කියලා කිව්වා. ආන්නේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ. එතකොට මේක මේ සුජාතාගේ කෝලහල නිසා දේශනා කරපු එකක්. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කරපු රටසතහන් වලට ආපු අයව ඇයි බිරින්දෑවරුන්ට විතරක් දේශනා කළේ? ස්වාමිවරුන්ට මෙහෙම එකක් දේශනා කළ නැද්ද කියලා. ස්වාමිවරුන්ටත් හොඳට අහගන්න තිබුණා බුදුරජාණන් වහන්සේ වැඩ කරපු තැනක කෝලහලයක් කළා නම්. එහෙම එකක් සිදු වෙලා නැහැ වාසනාවට. එතකොට එහෙම එකක් වුණා නම් අපිට ස්වාමිවරුන්ගේ කැරැක්ටුවත් දැනගන්න තිබුණා. මේ කාන්තාවන්ගේ විස්තරේ තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා හොඳයි සුජාතා අහගන්න ඔන්න බිරින්දෑවරුන්ගේ විස්තරේ. පළවෙනි බිරින්ද කවුද? වදක භාර්යාව. පදුත්ත චිත්තා. ඒ කිව්වේ හැමතිස්සෙම ඉන්නේ ස්වාමියා කෙරෙහි කිපුණු සිටින්. කිපුණු සිටින් ඉන්නේ අහිතානු කම්පිනී. උදව් කරන්න අදහසක් නැහැ. අයහපතක් කරන්න තමයි අදහස. අන්නේ සුරත්තා වෙන මිනිස්සු ගැන තමයි හිත හිත ඉන්නේ. අතිමඤ්ඤතේ පතින් තමන්ගේ ස්වාමියාව ඉක්මවා යනවා. ධනේන කීතස්ස වදාය උස්සුකා. ස්වාමියාගේ සල්ලි නාස්ති කරමින් ස්වාමියාම තලාපෙලා කටයුතු කරනවා. අන්නේ බඳු එක්කනාට කියනවා වදක භාර්යාව. දැන් බලන්න අපට නොතේරුණාට මේක හරියට දැන් අපි ගම්මු චූටි කාලේ සමහර විට අඹගස් පේලියක් හිටෙව්වහම අපිට පේන්නේ එකම විදියට. නමුත් මේක පළදරන්න ගන්නකට තමයි පේන්නේ එකක බිට්ටි අඹ, එකක රට අඹ, එකක පොල් අඹ, එතකොට මේ වගේ චූටි කාලේ කවුරුවත් හොයන්න බෑ. විවාහත් වෙලා ටික කාලයක් යනකොට තමයි මේ ලක්ෂණ පහළ වෙන්නේ. ඊට පස්සේ තමයි මේ ගතිගුණ වලින් යුක්ත වෙ ඉඳලා ජීවිතේ තමන්ගේ සංසාර ගමන හරි ගස්සගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා වදක භාර්යාව මරණින් මත්තේ නිරේ. බලන්න මේ කර්මයේ හැටි. එතකොට ඒ වදක භාර්යාවක් ලැබුණොත් ස්වාමියෙකුට ඒ ස්වාමියාට ඒක හිතාගන්න තියෙන්නේ මේක නම් පෙර කර්මයක්මය කියලා. මොකද හේතුව ඊට පස්සේ පවුලේ කිසිම සමගියක් හිටින්නේ මහා වේදනාවෙන් තමයි ජීවත් වෙන්න වෙන්නේ. එක්තරා අවස්ථාවක මට මතකයි ඒක මහත්යෙක් කියලා කිව්වා. අනේ ආදුනි මට නම් තිත්ත වෙලා සත්තුන්ට වගේ කිව්වා මට කතා කරන්න. ඉතින් මං හිතුව සත්තුන්ට අපි කුක්කෝ පැටියෝ එහෙම වෙන්නේ නැති කියලා. මං එහ කොහොමද සත්තුන්ට වගේ කතා කරන්නේ? මේ වරේ හරකා ගොනෝ. ඉතින් මේ මං කල්පනා කළා ඉතින් මං කෝ ඉතින් මේක නම් ඉතින් කර්මයක්ම තමයි ඉතින් ඉවසගෙන ඉන්න කියලා. එතකොට ඒ කවුද බිරිඳ? වදක භාර්යාව. ඒ වගේ අර ඒ අදහස එන්නේ හැමතිස්සෙම අතිමඤ්ඤතේ පතින්. ස්වාමියාව යටත් කරගෙන පාගගෙන ඉන්න ඕන කියන හැඟීම තියෙන නිසා ඒක වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? යම්කිසි දරුවන්ට, ගෙදර සිටින ගෑනු දරුවන්ට ලැබෙනවා නම් වදක බිරිඳක් වෙච්ච අම්මා කෙනෙක්, ඒ ළමයින්ගේත් විනාශය. ඊට පස්සේ ඒ ළමයින්ට කියනවා, මේ බලන්න මං ඉන්නේ හැටි. උඹලත් මෙහෙම ඉන්න ඕනේ. ඔව්. ওই මිනිස්සුන්ට කීකර වෙලා ඉන්න එපා. පාගගෙන හිටපන්. මේ බලන්න මං ඉන්නේ හැටි කියලා අර කුඩා අර ගෑනු දරුවන්ගේ හිත්වලට දානවා ස්වාමියා ඉක්මවා යන අදහස් ටික. ඊට පස්සේ මේ ගෑනු ළමයා විවාහ වෙනකොට අර අම්මා කරපු වරුදු ටික එහෙම්මම කරගෙන යනවා. පින් තියෙන ළමෙක් විතරයි ඒකෙන් අත් මිදින්නේ. අම්මා මෙහෙම කළාට මට බෑ කියලා. එතකොට බලන්න කී දෙනෙකුට අහිත පිණිස පවතිනවාද? ඉතින් ඒ වගේ වුණොත් මුළු ජීවිතේම ඉවරයි. එතකොට අපට තේරෙනවා මේ නිරේගාමිනී, ඒ කියන්නේ වදක බිරිඳක් වෙලා හිටියෝ දිගින් දිගට, ඒ කෙනාට මෙලෝ ජීවිතේ සාර්ථක කරගන්නත් බෑ, පරලෝ ජීවිතේ සාර්ථක කරගන්නත් බෑ. ඒක තේරුම වදක බිරිඳක් වෙලා සිටියොත් එයාට ධර්මයේ පිහිටන්නේ නෑ. එහෙමනම් ධර්මයේ පිහිටන්නේ ඒකෙන් නිදහස් වෙච්ච කෙනෙකුට විය යුතුයි. ඊළඟට දෙවෙනි බිරිඳ කවුද? චෝරි භාර්යා. සෙර කවුද? යන් නිත්‍යා වින්දති සාමිකෝ ධනං. ස්වාමියාගේ ධනය හොරකම් කරයි. ස්වාමියා වෙලහෙල දහම් කළා, ව්‍යාපාර කළා, හෝ වෙනත් ශිල්ප ශාස්ත්‍ර වලින් ගොවිතැනින් උත්සාහෙන් හරි හම්බ කරගෙන එනකොට මේ කොච්චර දුන්නත් මේ කාන්තාවට මදි. මෙයා ඒ සල්ලි වලින් කොටසක් හොරෙන් අරගෙන මෙයාට ඕන විදිහට වීදම් කරනවා. වීදම් කළා. අන්තිමට කෑ ගහනවා, කෝ තමුස දීපු සල්ලි, මොකද මේක මදි කියලා ස්වාමියා පෙළනවා. අප්පම්පි තස්මා අපහාතු මෙච්චකි. ටිකක් තිබුණත් ඒකෙන් නාස්තියක් කරන්නමයි මේ බිරින්දෑගේ අදහස. එතකොට මොකද වෙන්නේ? මේ කෙනා උවමනා නැති දේවල් වලට හොරින් ස්වාමියාගේ සල්ලි අරන් අරන් උවමනා නැති දේවල් වලට වීදම් කරනවා, නාස්ති කරනවා. ස්වාමියා අපගමන් හැමතිස්සෙම නැති වාදම් කියාගෙන ස්වාමියාත් එක්ක රණ්ඩු අල්ලනවා. කවුද මේ බිරින්දගේ නම මොකද්ද? ඔව්, චෝරි භාර්යාව, හෙර බිරින්ද. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ස්වාමියා හම්බ. එතකොට අපිට පේනවා ස්වාමියා හම්බ කරගෙන එනදී හොරකම් කරනවා නම් එතන සිද්ධ වෙන්නේ යාට පාපයක්. එතන සිද්ධ වෙන්නේ ඒ කෙනාට පාපයක්. ඉතින් මොකද වෙන්නේ? එහෙනම් අපිට පේනවා මේ gedara dori weda kadiyutu waladi හොරකම් කරනවා නම් යම් බිරිඳක් ඊට පස්සේ ඒ දරුවන්ටත් මේක පුරුදු වෙනවා. ඒ දරුවන්ට පේනවනේ අම්මා නාස්ති කරන හැටි. අම්මා වීදම් කරන හැටි පේනවා, නාස්ති කරන හැටි පේනවා. ඊට පස්සේ ළමයි පුරුදු වෙනවා අම්මගෙන් සල්ලි හොරකම් කරන්න. එහෙම නැත්නම් පුරුදු වෙනවා අම්මා බය කරලා සල්ලි ගන්න, කඩාවලා ගන්න. ඊට පස්සේ ළමයි ඔය පුතාලා එහෙම හැදුනහම තේරෙනවා මේ විදිහට අම්මට සල්ලි වල වටිනාකමක් නැහැ. අම්මා ළඟට ඇවිල්ලා අම මෙච්චර දෙන්න කියලා තර්ජනය කර කර ගන්නවා. අම්මා මොකද කරන්නේ? අම්මට කියනවා අම්මා දැන් මෙච්චර වේදන් කළා, මම දැන් තාත්තට කියනවා නැත්තම් දෙන්න. කියවගම් මොකද වෙන්නේ? අම්මා මේ ඔක්කොම බේරගන්න ළමයින්ට දෙනවා. ඊට පස්සේ ළමයි ටික නාස්ති වෙලා යනවා. එතකොට ගෙවල් වල හැදෙන්නේ නැහැ. ස්වාමියාට සතුටක් නැහැ. මොකද මේ බිරිඳට කොච්චර ගෙනත් දුන්නත් වෙච්ච දෙයක් නැහැ. අන්න එතකොට මොකද වෙන්නේ? ඒ පෞල් ජීවිතයේ අසාර්ථකයි. යම් කිසි ස්වාමියෙකුට ලැබෙනවා නම් චෝරි බිරිඳක්. ඒ ස්වාමියාට ඒක තමයි අවාසනාව. ඉතින් අපි මේකෙන් තේරෙනවා එහෙමනම් මේකෙන් ගැලවෙන්න තියෙන මොන ක්‍රමේද? ධර්මයේ පිහිටීමයි. කොච්චර හොඳට පොරොන්දම් බලලා කේන්දර බලලා මේ වහලෙවුඩ පෝරුව හදලා ඉනිමගින් නැද්දා බිරිඳ වදකනම් හරියයිද? නෑ. එහෙමනම් අපිට පැහැදිලිව පේනවා පෝරුවෙත් මේ ප්‍රශ්නේ තියෙන්නේ, පොරොන්දෙත් මේ ප්‍රශ්නේ තියෙන්නේ, කේන්දරෙත් මේ ප්‍රශ්නේ තියෙන්නේ, ධර්මයේ නැතිවීම. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්සරහා ඒවා කොච්චර ලාමක දේවල් බවට පත් වෙනවද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්සරහා ගුණ ධර්මමයි බබලන්නේ. ඊළඟ බිරිඳ දැන් මේ චෝරි බිරිඳත් තපාගත වෙනවා, නිර්යනවා කියලා තියෙනවා මරණින් මත්තේ. ඊළඟට තියෙනවා තුන්වෙනි බිරිඳ ආර්යා බිරිඳ. ආර්යා කියලා කියන්නේ ඒක මම සිංහලට හැරෙව්වා ළමා තැනි. මොකද අකම්මකාම වැඩපළ හොයන්නේ බලන්නේ මොකවත් නැහැ. ගෙදර වැඩ කරන්නෙත් නැහැ. ස්වාමියාගේ වැඩවලට උදව් කරන්නෙත් නැහැ. ළමයින්ගේ වැඩවලට උදව් කරන්නෙත් නැහැ. ඒ ඔක්කොම එක එක්කන ලවා කරව ගන්නවා. මියා විවේකයෙන් ඉන්නවා. විවේකී මොකද්ද මෙයාගේ? අලසා, කම්මැලි. මෙයා මොකුත් තේ එකක්වත් මෙයා හදාගන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අකම්මකාම, මොකුත් සෙවිල්ල බැලිල්ලක් හොයා බැලිල්ල නැහැ. එතකොට තේරෙනවා එහෙමනම් ඒක අසාර්ථක භවයේ ලකුණක්. අලසා. ඊළඟ එක තමයි මහග්ගසා, තඹ තඹ ගිලින්න ඕනේ හැමතිස්සෙම. හැමතිස්සෙම හකෑම හදෝගෙන කකා ඉන්නවා. හැබැයි නිකන් නෙමෙයි, පරුසා, නපුරුයි. ස්වාමියාට බයිනවා, සේවකයින්ට බයිනවා, නෑදෑයන්ට බයිනවා, ගෙදරට යාළුවෙක්ව යනකම් ඉඳලා යාට බයිනවා. කාටවත් හොඳක් කීමක් එයාගේ නෑ. දැන් මේ ගෙදර පාලනය ගන්න ක්‍රමේ ඊළඟට චණ්ඩි. චණ්ඩි කෙනෙක් දුරුත්වාදිනී, හැමතිස්සෙම නපුරු වචන කියාගෙන පිරිස පාලනය කරනවා. උඨායකානං අභිභූය වත්තති. ස්වාමියා ගෙනත් දෙන සියලු දේ පාලනේ එයා ගන්නව අර ක්‍රමයට. මොකද ඒ ක්‍රමේ මියා වැඩපළ හොයලා බලන්නෙත් නෑ, කරන්නෙත් නෑ. මියා කම්මැලි, මියා කකා ඉන්නවා, මියා නපුරුයි, චණ්ඩි. ඊළඟට නපුරු වචන වලින් සියලු දිනා තලාපෙලා කතාබස් කරනවා. ආනේ කෙනාට කියන්නේ මොන බිරිඳද? ආර්යා බිරිඳ, ළමා තැනි. ළමා තැනිත් මරණින් මත්තේ නිරේ. එතකොට මෙන්න මේ බිරින්දෑවරුන් තුන්දෙනාගේ ජීවිත අසාර්ථකයි. බලන්න බුදුරජාණන් වහන්සේ දන්න ජාති නේ, බලන්න උන්වහන්සේගේ අවබෝධය. මම ඒ කියන්නේ හරි පුදුමයි මේ ජීවිතය ගැන උන්වහන්සේ විස්තර කරන දේවල්. දැන් බලන්න මේ පින්වතුන් විශේෂයෙන් කාන්තා පක්ෂේ ශිරිකත බලන්න ඇති, තරුණී බලන්න ඇති, තව තියෙනවානේ බිරිඳ බලන්න ඇති. මේ එක පත්තරයකවත් තියෙනද මේ බිරිඳේවරුන් ගැන විස්තරය දැක්කද? ඒතර ඇයි අර ආශිකිත පත්තර කියවුවා කියලා කවදාවත් ජීවිත අවබෝධයක් නම් ඇති. මේක දිහා බලපගමන් අපි කියම කෙනෙක් ඉන්නවා මේ ධර්මය පෙන්වා දෙන්න බැරි වීම නිසා වාදක බිරිඳක් වෙච්ච. එතකොට මේ ධර්මය අහපගමන් මොකද වෙන්නේ? එයා අදිෂ්ඨාන කරගෙන ඒකෙන් ගැලවෙන්නේ නැද්ද? ආඥා සුගතිය යනවා. කෙනෙක් ඉන්නවා ධර්මය ගැන නොදන්නා නිසා චෝරි බිරිඳක් වෙච්ච. එයා මේ ධර්මය හම්බ වෙච්ච එක මම මොකද කරන්නේ? අදිෂ්ඨාන කරගෙන ඒකෙන් ආත්මි දෙනවා. ඒකෙන් මෙයා සුගතිය උපදිනවා. කෙනෙක් ඉන්නා මේ ධර්මය නැති නිසා ළමා තැනි වෙච්ච. මේ ධර්මය මුණ ගැහිච්ච ගමන් ඒකෙන් එයා ආත්මි දෙනවා. ඒ නිසා දැන් බලන්න මේ ජීවිත ගැන කොයිතරම් පැහැදිලි කමක් මේකේ තියෙනවද? ඊළඟට තියෙනවා බිරින්දෑවරු හතර දිනක්. අර තුන් දිනා නිරේ යන කණ්ඩායම. ඊළඟට සුගතියේ උපදින පිරිස බිරින්දෑවරු හතර දිනක් ගැන කියනවා. යා සබ්බදා හෝති හිතානුකම්පිනී, ඈ හැමතිස්සේම හිතානුකම්පිනී වන්නේ වේ. ස්වාමියා කෙරෙහි, දූ දරුවන් කෙරෙහි, ගෙදර වැඩ කෙරෙහි හැමතිස්සේම ඉන්නේ හොයලා බලාගෙන හිතානුකම්පාවෙන්. මාතාව පුත්තන් අනුරක්ඛති පතින්, දරුවෙක් ගෙදරින් පිට ගියාම අම්මා කල්පනා කරනවා මේ ළමයා කෑවද දන්නේ නැහැ, මේ ළමයා කොහොමද දන්නේ ගමන් පහසුව. ඊළඟට ආපහු ගෙදර එනකොට අම්මා බලාගෙන ඉන්නකොට අම්මට දුකයි, අනේ මහන්සි වෙලා එනවා මගේ දරුවා කියලා. අන්නේ වගේ කියනවා ස්වාමියා දිහා බලන්නේ බිරිඳ. ස්වාමියා වැඩට යන්න ලෑස්ති වෙනකොට අම්මට මේ බිරිඳ හරි ආදරෙන් සිත් පතනවා. ඊළඟට කල්පනා කරනවා අනේ මහන්සි වෙනවා ඇති, විලාවට තේ බිව්වද දන්නේ නැහැ, කෑවද දන්නේ නැහැ. ප්‍රමාද වෙනකොට හිතනවා අනේ මේ බස් වල එනවති දැල්ල පොඩි වෙලා. ගෙදරට එනකොටම දුකයි. අඬ ගහලා තී හදලා දීලා කතා බස් කළා, ආදරෙන් පිළි අරගෙන දරුවෙකුට කරන සංග්‍රහ සැලකිලි කරනවා. තතෝ ධනං සම්බතමස්ස රක්ඛති. එතකොට ස්වාමියා හරි හම්බ කරපු ධනය අර පරිස්සමෙන් වේදම් කරන කෙනෙක්. එයා කල්පනා කරනවා අනේ මේ කොයිතරම් මහන්සියක් දැල්ලද මේ ධනය හරි හම්බ කරන්නේ, කොයිතරම් කැපවීමක් දැල්ලද මෙයා මේ සල්ලි භාගේ හොයන්නේ. මේවා අපි නාස්ති කරන්න හොඳ නැහැ, පිරිමසාගෙන වැඩ කරන්න ඕන. අනිබඳු ආකාරයට කටයුතු කරන බිරිඳ මාතෘ බිරිඳ. ද මාතෘ බිරිඳක් වුණොත් යම් කිසි කාන්තාවක් ඒකේ නා උපදින්නේ කොහේද? සුගතිය. මාතෘ බිරිඳක් වෙච්ච කෙනෙක් තමයි විසාකා. විසාකා මුළු පරම්පරාවට අම්මා කෙනෙක් වගේ. ඒ නිසා විසාකාවට අතිරේක නාමයක් ලැබුණා. මොකද්ද? මිගාර මාතා කියලා. මිගාර කියන පවුලට තමයි විසාකාව විවාහ කරලා දුන්නේ. ඊට පස්සේ විසාකාවගේ ඒ මාමණ්ඩිය, ඒ වගේම නැන්දනිය, බුදුරජාණන් වහන්සේ ඉස්සරහ කිව්ව ස්වාමීනි මෝතමෝ මගේ ලේලිය නොවේ, මේ මෝතමෝ අපගේ මෑණියන් දෑය. අනිදා තමයි මිගාර මාතා කියන නම ලැබුණේ. ඊට පස්සේ මිගාර මාතා විසාඛා කියලා හැමතැනම කීර්ති රාවයක් පැතිරුණා. එතකොට මේ භාර්යාවන් අතුරින් ශ්‍රේෂ්ඨම බිරිඳ බවට පත් වෙන්නේ කවුද? මාතෘ බිරිඳ. අම්මා කෙනෙක් වගේ සෑම දෙයක්ම සොයා බැලුවා. ඉතින් විසාඛාව එක්තරා අවස්ථාවක මේ ඒ තමන්ගේ ගවපට්ටියේ ගව දෙන පැටවෙක් වදන ලෑස්තිනකට තිතුරන්ට ගිහිල්ලා දාසියක් කරන කටයුතු විසාඛාව විසින් කළා. එතනින් තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. මේ ගෙදර අනිත් අය කිව්වා මෙහෙම දාසියෙක් වගේ වැඩ කරන්න නැහැ කියලා. විසාඛාව කිව්වා එහෙම බෑ, මං හැම දෙයක්ම හොයලා බලන්න ඕන. ඒක මගේ යුතුකමක්. මේ හැම දෙනාගේම යහපත සලසන්න ඕන කියලා පස්සෙටින් තේරුණා මේ නම් අම්මා කෙනෙක්මයි කියලා. ඉතින් ඒ වගේ අර මව් කෙනෙකුගේ ලක්ෂණේ විසාඛා තුල තිබුණා. මේ වගේ යම් කිසි බිරිඳක් මාතෘ ස්නේහයක් ඇතුව තමන්ගේ ස්වාමියා කෙරෙහි කටයුතු කරනවා නම් ඒ ස්වාමියා මේ ලෝකේ ඉන්න වාසනාවන්ත සැමියෙක්. ඒ බිරිඳ මේ ලෝකෙ සිටින පින්වන්ත බිරිඳක්. එහෙමනම් දැන් බලන්න ධර්මයේ තුලින් විතරයි මේ ජීවිතේ සකස් කරගන්න තිබෙන්නේ. ධර්මයේ තුලින්මයි මේ ජීවිතේ සකස් කරගන්න තිබෙන්නේ. මාතෘ බිරිඳක් වෙච්ච කෙනෙකුට ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න පුළුවනි. අයියාගේ ජීවිතේ පෞරැස් වෙන්නේ නැහැ. හොඳට අපිට පේනවා මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න බැරි චරිත ලක්ෂණ තමන් තුළමයි තමන් ගොඩනගාගෙන ඉන්නේ. තමන්ට ධර්මයේ දියුණු කරගන්නේ කොයිතරම් ඕනකමක් තිබුණත් තමන් තුළ ගොඩනගාගත්තු අර දුර්වලතාවයි තමන්ට බාධා පිණිස පවතින්නේ. ඉතින් මේ නිසා යම් කිසි කෙනෙක් වදක බිරිඳක් වෙලා හිටියම වහාම යායකින් අත් මිදෙන්න ඕන. යම් කිසි කෙනෙක් චෝරි බිරිඳක් වෙලා හිටියනම් වහාම යා ඒකින් අත් මිදෙන්න ඕනේ. යම් කිසි කෙනෙක් ආර්යා බිරිඳක් වෙලා හිටියනම් වහාම යා අත් මිදෙන්න ඕනේ. මාතෘ බිරිඳකගේ ගති ලක්ෂණ ඉක්මනින්ම ඇති කරගන්න ඕන ධර්මාවෝදයට හේතු වෙනවා. එහෙමනම් අපිට පේනවා ධර්මයේ කොච්චර ඉගෙන ගත්තත් එයාට තියෙන්නේ වදක බිරිඳකගේ ලක්ෂණ නම් ධර්මයේ පිටින් ධර්මයේ කොයිතරම් ඉගෙන ගත්තත් ඒ තැනත්තේ තියෙන චෝරි බිරිඳකගේ ගති ලක්ෂණ නම් ධර්මයේ පිහිටන්නේ නැහැ. ධර්මයේ කොයිතරම් ඉගෙන ගත්තත් ඒ තැනත්තේ තිබෙන්නේ ආර්යා බිරිඳකගේ ලක්ෂණ නම් ධර්මයේ පිහිටන්නේ නැහැ. එහෙනම් අපිට පේනවා ධර්මයේ පිහිටන්නේ බොහොම සාන්ත, බොහොම යහපත්, දියුණු කරන්න පුළුවන් මානසික පසුබිමක් තිබෙන චරිතයක තමයි ධර්මයේ එකතු වෙන්නේ. ඊළඟ බිරිඳ තමයි යථාපි ජෙට්ටේ භගිනී කනිට්ඨා. ගෙදරක සිටිනව ලොකු අයියා, වැඩිමහල් සහෝදරයා. ඒ ගෙදර සිටිනව බාල නංගි. මේ වැඩිමහල් සහෝදරයා ඉස්සරහා බාල නංගි නටන්නේ නැහැ, විහිළු තහළු කරන්නේ නැහැ, හයියෙන් hina වෙන්නේ නැහැ, රණ්ඩු අල්ලන්නේ නැහැ. මොකද වැඩිමහල් සහෝදරයාට ඒ බාල නංගි කීකරුයි, ගෞරවයයි. සගාරවා හෝති සකම්මි සාමිකේ. ආන්නේ වගේ තමයි සුඛීය ස්වාමියා ගැන. තමන්ගේ ස්වාමියා ඉස්සරහා හයියෙන් hina වෙන්නේ නැහැ, ස්වාමියා ඉස්සරහා විහිළු තාලු කරන්නේ නැහැ, ස්වාමියා ඉස්සරහා නොමනා විදිහට හැසිරෙන්නේ නැහැ, එකට එක කියාගෙන යන්නේ නැහැ, හිතුවක්කාරකම් කරන්නේ නැහැ. හිරිමන හරි ලැජ්ජයි. ස්වාමියා ඉස්සරහා හරි ලැජ්ජාවෙන් ඉන්නවා. බත්තු වසාන වත්තිනේ ස්වාමියාට හොඳට ඇහුම්කන් දෙනවා. මෙන්න මේ කෙනා කවුද? භගිනී භාර්යා. භගිනී භාර්යා කිව්වේ භගිනී කිව්වේ සහෝයුරිය, සහෝදරී, සහෝදරී වගේ සිටින බිරිඳ. භගිනී භාර්යා සහෝදරී වගේ සිටින බිරිඳ සිටින අය අපි දැකලා තියෙනවා. ඒ අය පෞලි හරි සාමෙන් සතුටින් ඉන්නවා. මාතෘ ස්නේහයේ තියෙන බිරිඳ ඉන්න තැන් තියෙනවා. ඒ බඳු පෞල් වල හරි සතුටින් යහතින් ඉන්නවා. මාතෘ ස්නේහයේ තියෙන බිරිඳවරු දැන් දනුත් සමාජයේ තුල ඉන්නවා. භගිනී ස්නේහය මේ සහෝදරියක් වගේ ඉන්න බිරිඳවරුත් ඉන්නවා. මේ අය ධර්මයේ තමන් ගන්නවා විතරක් නොවේ. මොකද කරන්නේ? ස්වාමියාට ධර්මයේ ලබා දෙනවා. තමන් ධර්මයේ හැසිරෙද්දි කල්පනා කරනවා, අනේ අපේ ස්වාමියාට, අපේ මහත්තයාට, අනේ මේ ධර්මයේ කියා දෙන්න තියෙනවා නම්, මේ ධර්මයේ උගන්න ගන්න තියෙනවා නම්, මේ ධර්මයේ කරා යන්න තියෙනවා නම් කොයිතරම් හොඳද කියලා අන්නේ විදිහට කල්පනා කරන්නේ. මන් දන්නවා එක මාතාවක් ඒ තමන්ගේ ස්වාමියා පිටරට ගිහින් ඉඳලා නොමනා ජීවිතයක් ගෙවලා තමන්ගේ නිවසට ආපු වෙලාවේ පිළිකාවක් හදාගෙන ඒ බිරිඳ ඉතාම කරුණාවෙන් ඒ ස්වාමියාට අපව උපස්ථාන කළා. ඒ විතරක් නෙමෙයි ධර්මයේ කියලා දුන්නා. වෛර බැඳ ගත්තේ නෑ. දැන් ඔබ මාව දාලා ගිහලා දැන් ඔබට මතක් වුණේ මෙහෙම වෛර කරගත්තේ නෑ. ඉතින් මේ ස්වාමියා ඇඳේ වැතිරිලා ඉඳිද්දි මට ලියුමක් කෙවුවා, අනේ ස්වාමින් වහන්සේ, මේ මගේ ස්වාමියා මෙහෙම කෙනෙක්, මම දැන් අනුකම්පාවෙන් ධර්මයේ කියා දීගෙන යනවා, මෙයාට සුගතියේවත් ඊළඟට උපතින් හරි ගස්සලා දෙන්න ඉඩක් ලැබුණොත් පඩින්න කියලා. තියන්ව දවසක් පම ගියා. ස්වාමියාට නැගිටින්න බෑ, ඉනින් පල්ලෙහා පණ නැහැ ඇඳේ හිටියේ. ස්වාමියා අඬන්න පටන් අරන් කිව්වා, අනේ ස්වාමින් වහන්සේ, මගේ 60 අවුරුද්දක් ජීවිතේ ආපස්සට බලද්දි තම දුයිතුවක් මට ඒක වටින්නේ. මම මේ ඇඳේ වැටිලා මාස 6යි. මට මේ මාස 6යි තමයි කිව්ව වටින්නේ. මම මේ ඉන්නේ මගේ බිරිඳ කිව්වා. භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා ධර්මය අහගෙන ඇවිල්ලා පුටුවක් තියාගෙන මට ඔක්කොම උගන්වනවා කිව්වා. දැන් මම මේ ධර්මයේ මම දැන් ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, මේ ජීවිතේ අනිත්‍ය වශයෙන් විදර්ශනා කරනවා කිව්වා. අනන්‍ය ගත්ත. අනේ ස්වාමීන් වහන්සේ, මට කොහොම හරි ඕනේ ඉක්මනට මේ ධර්ම මාර්ගය අවබෝධ කරගන්න. අන්න බිරිඳ. අන්‍යයා තමයි බිරිඳ. ඒකේ නා නියම විදියට ඒ පින්වත් තැනැත්ති නියම විදියට තමන්ගේ ස්වාමියාට ඉවසගෙන උපස්ථාන කළා. දැන් බලන්න දෙන්නටම ධර්ම අවබෝධය කර යන්න බැරිද? ඉස්සරහට යන්න පුළුවන්. බැරි වෙලාවත් ඉබඳු එකක් නැතුව අපි දන්නවා සමහර ස්වාමි බිරින්දෑවරු එහෙම නෙමෙයි. වෛර බැඳ ගන්නවා. වෛර බැඳ ගන්නවා. ಜಾති ಜಾති පල්ලි ගන්නවා කියා ගන්නවා. එහෙමයි නැද්ද? ඉන්නවා. ඊට පස්සේ ආයෙමත් මේගොල්ලෝ සංසාරේ ආයෙමත් වැලන්ටයින් දවසට හම්බ වෙනවා. ඊට පස්සේ අර රෝස මල් අරගෙන ආ වැලන්ටයින් කුමාරයාව කියලා මේ මොන ගහනවා. මොන ගහන්නේ කවුද මේ? සංසාරේ පලිගන්න සපත කරගත්තු අය. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික කාලයක් සුමානයක් නැහැ ජීවිතේ. ඊට පස්සේ ඉවර. අඬු කඳුලින් ජීවත් වෙන්නේ. සමහරු ඉන්නවා ස්වාමියායි බිරිඳයි හිටු කියලා ගහ ගන්නවා. එහෙම නැද්ද? තියෙනවා. ස්වාමියා ගහනවා බිරිඳට, බිරිඳ ගහනවා ස්වාමියාට. එතකොට මේ ජීවිතේ ගලියම අවුල් ජාලාවක්. එතකොට අපිට පේනවා මේ ජීවිතේ සාර්ථක කරගන්න නම් මේ ජීවිතවලට උවමනායර අම්මා කෙනෙකුගේ සෙනෙහස, සහෝදරියකගේ සෙනෙහස, ඒ උතුම් කාන්තාවන්ගේ චිත්තසංතානෙ දියුණු වෙලා තියෙන්න ඕන. එවනම් අපිට පේනවා මේ බඳු දියුණුවක් Tamange හිතේ තිබුණොත් විතරයි මේ ධර්මේ කරා යන්න පුළුවන් වෙන්නේ. ඔබට තේරෙනව ඇති මේ ධර්ම මාර්ගයේ යන එක ලේසි වැඩක් නෙමෙයි. මේක ඉතාම මේ තරම් අභියෝගයක්, මේ තරම් පරීක්ෂාවක්, ලෝකෙ කිසිම දෙයකට නැහැ. මාර්ගඵල ලබන ජීවිතයක් කරා යන්න සුදුසුකම් හදා ගැනීම කියන්නේ ඉතාම සියුම් විදියට තමන් ගොඩනගා ගන්න ඕන ජීවිතයක්. මම දැන් භාවනා වැඩසටහන් වලට යන, මම දැන් ඉගෙන ගන්නවා, මට දැන් පටිසම්පාද පාඩම්, දැන් මම මාර්ගඵල ලබා ගන්න ඔබ බලාපන් ඔබට මං කරන්න දෙයි කියලා. එහෙම කවදාවත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම කිසි දවසක ඇතිවන්නේ නැහැ. මං දන්නවා සමහර මව්වරු මේ භාවනා පන්ති කීපයකට ගිහිල්ලා මේ ඊට පස්සේ මුළු ගෙදරම ඉක්මවා යන්න කල්පනා කරනවා. ඒක වැරදි. සමහර මව්වරු එනම ගිහිල්ලා කියනවා මට බෑ දැන්, මම දැන් වෙනම ජීවිතයක් ගෙවන එක්කෙනෙක්, ඔහි කැමති විදියකට ඉන්න කියනවා, ඔහේට ඕන හැටියට ඔහේ ඉන්න කියනවා. මොනවා මේ කවුද තමසේ මොකද උනේ කියලා. ඊට පස්සේ අම්මලා ළමයිට කියනවා උඹලා හොයාගෙන කාපල්ලා, මං හොයන්නේ නැහැ උඹලා ගැන. ඊට පස්සේ මොකද වෙන්නේ, ළමයි ටික තහනම් කරනවා අම්මට වැඩසටහන් වලට ඉන්න. බිරිඳ බණින්න ගන්නවා, ස්වාමියා බණින්න ගන්නවා මටත් එක්ක. ඊට පස්සේ මොකද වෙන්නේ, බිරිඳ ඇවිල්ලා මට තමයි කියන්නේ නඩුව. අනේ ඔබ වහන්සේටත් බයිනවා, ධර්මයට විරුද්ධයි, මාරු පිරිසක් මැද්දේ මම මේ ඉන්නේ. හොයලා බැලින්නම් තනිකරම වැරද්ද කාගේද? බිරිඳගේ වැරද්ද. මං කියනවා එහෙම කියන්න එපා. ඊට පස්සේ මං එයාට කියනවා ඔහුම නෙමෙයි කරන්නේ, මෙහෙමයි කරන්න, උපාන්දර ජාමේ නැගිටින්න, වතුර ටිකක් උණු කරන්න, තේවක් කරන්න, ස්වාමියාට තේ එකක් දෙන්න, අනේ මේ කෙනාට මේ තේ එක දීමින් මම පින් සිදු කරගන්නවා කියලා. ළමයින්ට තේවක් කරලා දෙන්න, මම මේ දරුවන්ට තේ දීලා පින් රැස් කරගන්නවා කියලා. ඊට පස්සේ මොන හරි වෙලා කන්න දෙන්න මෛත්‍රී යුක්තව. ඊරවස හොයලා බලන්න වැඩ කටයුතු. ඔන්න ඊට පස්සේ හා කියලා යනවා. ඊට පස්සේ ඇවිල්ලා මට කියනවා ස්වාමීනි හරි ෂෝක්ෙන් ගිදර. එහෙනම් කොහෙද වැරදුනේ? මේ පොඩ්ඩක් විදර්ශනා කළා කියලා මියා හිතට අරගෙන මේක. ඊට පස්සේ ගිහිල්ලා අර ඔක්කොම පාලනය කරන්න ඒ ක්‍රමයට. සමහර උපාසිකාවරු ඉන්න මේ භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා සමාධියක් චුට්ටක් ඇති වුණාම ඕකට රැවටෙනවා මොකද්ද? මාර්ගඵල ලැබුවා මං කියලා. රැවටලා ගෙදර ගිහිල්ලා මෙයා දැන් දිගටම භාවනාව ඉදලා කියන මම දැන් මාර්ගඵල ලැබලා යාවේ, මට දැන් උයන්ද කැප නැහැ. එහෙම අවුල් ඇති වෙච්ච ගෙවල් තියෙනවා. මට දැන් උයන්ද කැප නැහැ. උඹලා දැන් ඉතින් උයලා මට පිළිගන්න පල්ලා කියනවා. එක දවසක් එක ස්වාමී එක බිරිඳක් ස්වාමියාට දැන් ඒ බිරිඳෙන් භාවනා කරනවා. දැන් ස්වාමියාට මේක බේර ගන්න ඕනේ. ස්වාමියා කියලා තියෙනවා බත් එක බෙදාගෙන ගිහලා ඔයා මේක කන්න. එයා අහලා තියෙනවා ඒ බිරිඳ අහලා තියෙනවා තමා මේක මට පූජා කරන්න මොන බුද්ධියෙන්ද? එතකොට ස්වාමියා කිව්වා අනේ මම මේ පූජා බුද්ධිය පූජා කරන්නේ. හොඳයි හොඳයි කියලා බිරිඳ පිළිගත්තා. මේව මොනවද? මේ ධර්මයේ කරා යන එකත් මේ විකාරයක්ද? අමු විකාරයක්. ධර්ම මාත්‍රයක් නැහැ. එතකොට අපිට පේනවා ඒකට හේතුව තමයි මේ කාන්තා පිරිස විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ මොන චිත්ත දියුණුව ලැබුණත් අර ගහක ඵල බර වෙන්න අතු පාත් වෙනවා වගේ තමන් ධර්මයේ හැසිරෙන්න තමන්ට සීලාදී ගුණධර්ම වැඩෙන්න ඉතාම නිහතමානී වෙන්න ඕනේ. මේකමයි මේකේ තියෙන රහස. මේක චුට්ට සමාධිය ආපගම මෙයා ලෑස්ති වුණොත් එහෙම ඔක්කොම ඉවරයි, මුළු ගෙදරම ඉවරයි. ආන්නේ එතකොට අපිට තේරුම් ගන්න ඕනේ එහෙම වෙන්නේ නැහැ. දැන් මාතෘ අර එතකොට මතක් තේරෙන්න ඕනේ එතකොට එන්නේ මොන ලක්ෂණේද? ළමාතෙනී හැඟීම එන්නේ Taman දන්නෙත් නැහැ. ඒ නිසා එහෙම වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා විසාකා මාර්ගඵල ලැබලා ඒ වගේ අර වේලුකාන්තකී නන්දමාතා මේ වගේ හිටියා බොහෝම චිත්ත දියුණු ඇති වෙන්න ගෙදර සියලු කටයුතු හොයලා බලලා බොහොම සාමකාමීව. ඉතින් අනික ගෙදර සියලු දෙනාම කියනවා නේ අපේ අම්මා ඉස්සර වගේ නෙමෙයි කොයිතරම් හොඳයිද දැන්. කොයිතරම් කරුණාවන්තයිද දැන්. අපිට කොයිතරම් හොයලා බලනවද දැන් කොයිතරම් ඉවසනවද අපිට පුදුමයි අපේ අම්මා ගැන. ඒ වගේම තියෙනවා සමහර ස්වාමීවරු මට ඇවිදilla බිරිඳට පින් දෙනවා. මාත් එක කියලා තියෙනවා අනේ ස්වාමීනි මමත් මේ හැරුණේ ධර්ම මාර්ගයට මගේ බිරිඳ නිසා. මම මේ දහම් පොත්පත් කියවන්න පෙළඹුණේ මගේ බිරිඳ නිසා. මම මේ දම් පෙන් දෙන්න පෙළඹුණේ මගේ බිරිඳ නිසා. මගේ වාසනාවට මෙමදු බිරිඳක් ලැබුණේ අනේ මෙතුමියට ඉක්මන්ට ධර්ම අවබෝධ වෙන්න කියලා මට ඇවිල්ලා. කිය කිය බිරිඳෑවරුන්ගේ ගුණ කිය කිය සෙත්පත්න ස්වාමීවරු ඉන්නවා. එහෙනම් අපිට පැහැදිලිව පේනවා එහෙනම් එයා ධර්මය අල්ලගෙන. අන්න ඒකෙනයි ධර්මය අල්ලනවා කියන්නේ. දැන් මෙයා ගෙදර ගිහිල්ලා උඹලා ඔක්කොම ආරවේ කියලා කල්පනා කළොත් සම්පූර්ණ ධර්ම මාර්ගෙන් පිට කල්පනා කරන කෙනෙක්, වැරදි පාරක යන කෙනෙක්, නොමග ගිය කෙනෙක්. මේ නොමග යන්න ගොඩාක් දුරට හේතු වෙනවා මේ සමහර තැන් වලට ගිහිල්ලා මේ මාර්ගඵල ගැනීම. පොඩ්ඩක් සමාධිය දිනුකලා ඒකට රැවටිලා මම දැන් ධානලාභිනියා, මම දැන් මාර්ගඵලලාභිනියා, මම දැන් උයලා කන්න දුන්නොත් මේගොල්ලන්ට මේ මාර්ගඵලලාභී කෙනෙකුගෙන් ව්‍යාකෑමේ අකුසලයේ මේ දරුවන්ට සිද්ධ වේවි. ඒ නිසා මම මේ ඒ වගේ අර විකාර හිතන කාන්තාවෝ ඉන්නවා. ඒවට කියන්නේ විකාර කියලා. මොළේ විකාර හදාගෙන. එහෙම නැතුව තමයි. එහෙම තියෙනවා නම් මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න බෑ. පුළුවන් වෙන්න ඕනේ සෑම දෙයක්ම සොයා බලා. සෑම දෙයක්ම විමසා බලා කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ කුටි හැදිලි, ඒ කියන්නේ දැන් කුටි වල පිහිටන ඒවා, කුටි සකස් කරන ඒවා, ඒ කියන්නේ ඒව ප්‍රතිසංස්කරණ වැඩ රාතන් වහන්සේලා කළා තියෙනවා. රාතන් වහන්සේලා ඊළඟට අපෝපස්ථාන මෙය රාතන් වහන්සේලා කළා තියෙනවා. ස්වාමීන් වහන්සේලාගේ වක්පිළිවෙත් කිරිලි මෙය ඔක්කොම රාතන් වහන්සේලා කළා තියෙනවා. එහෙම එකේ ගෙදරක කාන්තාවක් මේ විදර්ශනා චුට්ටක් වැඩුවා කියලා ඒක කරගන්න සම්පූර්ණ නොමගන ඊට පස්සේ. අන්න ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ යන කෙනා සම්පූර්ණම ජීවිතේ හැම පැත්තම දිනු කරගෙන යන්නට දක්ෂ වෙන්න ඕනේ. එක දවසක් මට හොඳට මතකයි අම්මා කෙනෙක් ඇවිදilla මට කිව්වා අනේ ස්වාමීනි මම හරිම අමාරුවෙන් මේ ජීවත් වෙන්නේ. මට ළමයි සලකන්නේ, මට ළමයි වෙනස්කම් කරනවා, මට පින් දහම් කරන්න දෙන්නේ, මට මේ ජීවිතේ දිනු කරගන්න දෙන්නේ කියලා විශාල පැමිණිල්ලක් කළා. මං කිව්වා එහෙනම් දූ දරුවන්ට එන්න කියන්න කියලා. ඉතින් දුවයි බෑනයි ආවා. මාත් එක්කේ දරුවෝ කතා කළා. මං මේ අම්මා කියන කතාව මොකද්ද? අම්මත් ඉන්නවා. මේ දුවයි බෑනයි දෙන්න අම්මට පුදුම විදිහට සලකන දෙන්නේ. ඉතින් මේ විස්තරේ කියාගෙන ගිය අම්මට අපි අම්මා මෙහෙමනේ කරන්නේ අම්මා අම්මට මතක නැද්ද මෙව්වා. අම්මට මෙහෙමනේ කරන්නේ කියලා කිව්වා. අනේ ස්වාමීනි අම්මා ඔහොම තමයි තාත්තා ඉන්න කාලෙත් කිව්වා. ඊට පස්සේ මං ඇහුවා මේ ඇත්තද මෑණින් මේ කියන්නේ මෙන්න බලා රවල බලාපි මාදිහා. මට එතකොට තේරුණා මේ තැනත්තී නම් ලෑස්තුනි මාලව දරුවන්ට බන්නවල සතුටු වෙන්නයි. දරුවන්ට බන්නවල සතුටු වෙන්නයි ලෑස්තුනි. ආන් මං අර හොඳ වෙලාවට මේ දරුවන්ගෙන් අඬ ගහලා කතා කරලා ඇහුවා. ඒකෙන් හොඳ වෙලාවට මං බේරුණා. එතකොට බලන්න මේ ජීවිතය ගැන අවබෝධයක් ඇති කරගත්තේ නැතුව හිටියොත් කොයිතරම් අවාසියක්ද. ඊළඟ බිරිඳ තමයි සඛී භාර්යාව, යෙහෙලි බිරිඳ. යෙහෙලි බිරිඳ තමයි මේකේ තියෙනවා. දැන් ඔබ දන්නවා මේ දුර ඉඳලා අපේ යාළු එකට හිටපු හොඳ සමීපව හිටපු යාළුවෝ පිටරට ගිහිල්ලා අපි දන්නෙත් නෑ දවසක ඔන්න අපි හොයාගෙන එනවා. එන්න එකට අපිට ඈතදීම දකින්නකට මොකද ඉතර ඇති වෙන්නේ. අපේ ඇස් ලොකු වෙලා කට පළල් වෙලා ලොකු හිනාවක් ගිහිල්ලා ආ දැන් දාවේ කියලා දුවලා ගිහිල්ලා අතින් අල්ලගෙන ගෙට එක්කන් ගිහිල්ලානේ වාඩි කොල්ලා කතාබස් කරනවානේ මෙන්න මේ වගේ තමයි අර බිරිඳ ස්වාමියා ගියාට පස්සේ එනකම් බලාගෙන ඉන්නවා දකින්නකට මොකද මෙයාට ඇති වෙන්නේ ප්‍රීතියක් සතුටක් ඇති වෙනවා අර යාළුවෙක් දුරින් ඉඳලා කාලකට පස්සේ දකින්න ලැබෙනවා වගේ දුවගෙන ගිහිල්ලා අතින් අල්ලගෙන ගෙට එක්කන් ගිහිල්ලා hina වෙවි කතා කර කර යාළුවෙක් හම්බ වුණා වගේ අන්න ඒ වගේ ඉන්න බිරිඳක් තිනවා එයා මොකද කෝලෙයක පවුලට හරි හිතවත් සීලවතිය හරීම සිල්වත් පතිබ්බතයත් අර වගේම තමයි පතිවරතාවෙන් යුක්තයි මේ බිරිඳගේ නම තමයි යෙහෙලි බිරිඳ මේ යෙහෙලි බිරිඳලා මේ සමාජයේ ඉන්නවා යාළුවෝ වගේ ජීවත් වෙනවා හැබැයි මේ ඔක්කොම ධර්මය අල්ලන්න පුළුවන් අය මාතෘ බිරිඳට පුළුවන් මාර්ගඵල ලබන්න භගිනී බිරිඳට පුළුවන් මාර්ගඵල ලබන්න සඛී බිරිඳට පුළුවන් මාර්ගඵල ලබන්න යෙහෙලියක් වගේ ජීවත් වෙනවා අය. ඉතින් මෙහෙම ජීවත් වෙන කෙනෙකුට ධර්ම අවබෝධ කරන්න පුළුවන්කම තියෙනවා. ධර්මයේ පිහිටන්නේ දැන් එතකොට තේරුම් ගන්න මෙහෙම. දැන් අපි ගම්මු පොළව තියෙනවා. නමුත් පොළව සරු පොළවක් නෙවෙයි නං. පොළව කරමැට්ටින් යුක්ත නං. කොයි තරම් සරුසාර පැලයක් ඒ පොළවේ ඉඳුවත් පැලවෙනවාද? ආන් ඒ වගේ තමයි මේ ගුණධර්මයක් පුරුදු කරපු නැති ජීවිතේ. කොයි තරම් ධර්මයේ ශ්‍රවණය කළත් කොයි තරම් ධර්මය අවබෝධ කරගන්න කල්පනා කළත් අවබෝධ කර යන්නේ අවබෝධ කර යන්න උපකාර වෙනවා මෙන්න මේ ලක්ෂණ. හැබැයි මේක කියන්නේ නැහැ දැන් අපි ගත්තොත් එහෙම සමහරු ඉන්නවා මාතෘ බිරිඳක් වෙච්ච අය. සමහරු මෙතනත් ඉන්නවා මාතෘ බිරිඳ වෙච්ච අය. ඊළඟට භගිනී බිරිඳ වෙච්ච අය සකී සමහරුට සමාධිය උපදව ගන්න බැරි. එතකොට හිතන්න එපා අනේ මට එහෙම මේ මගේ මේ විවාහ ජීවිතේ මම මේ ගත කරපු කර මේ වැරද්දන් නිසා මෙහෙම වුණාද කියලා හිතන්න එපා. බුදු සමහරුට අපි කොච්චර සීලවන්තෝ ගුණවන්තෝ හිටියත් අපේ මනස අපිට ඕන හැටියට සකස් නොවෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. ඒකෙදි ඒක ඒ කාරණයෙන් පසුබට වෙන්න එපා. ඊළඟ කෙනා තමයි දාසී භාර්යාව. මේකෙ තියෙනවා අක්කුද්ද සත්තා අක්කුද්ද සන්තා වද දණ්ඩ තජ්ජිතා. කොයිතරම් වද දුන්නත් දඬුවම් දඬු මුගුරු අරගෙන මේ බිරිඳට ස්වාමියා කෙරෙහි තරහක් ඇතිවන්නේ නැහැ. අදුට්ඨ චිත්ත පතිනෝ තිතික්ඛති. කෝප රහිත සිතින් ස්වාමියා කෙරෙහි ඉවසනවා. අක්කෝදන වෛර බැඳගන්නේ තරහ බැඳගන්නේ. භක්තු වසානු වත්තිනි ස්වාමියාට ඇහුම්කන් දෙනවා. ආංගින එයාට කියන්නේ මොකද්ද? දාසී බිරිඳ කියලා. එතකොට මේ දාසී බිරිඳේවරු අදත් ඉන්නවා. මේ ලෝකේ හැමදේම ඉන්නවා. මේ මේ හත් කණ්ඩායම් හතම ඉන්නවා හැමදේම. මේ බිරිඳේවරු හතම මේ ලෝකේ හැමදේම ඕනෑම සමාජයක දකින්න ලැබෙනවා. ඕනෑම සමාජයක දකින්න ලැබෙනවා. අදත් ඉන්නවා ස්වාමියාගේ හිංසා පීඩා මැද්දි තරහසිත ඇති කරගන්න නැති. මම දන්නේ එක බිරිඳක් හිටියා පුදුම විදියට වද වේදනා විඳ ස්වාමියාගෙන්. නමුත් කවදාවත් නමවත් කියන්නේ නැහැ. අපි මහත්තයා කියලා කියන්නේ. නමවත් කියන්නේ නැහැ. එළුවේ බලන්නේ කොච්චර වද වින්නත් අර එහෙම කියවෙන්නේ නැත්තේ මොකද? ඒ දාසී බිරිඳක්. ධර්මය අල්ලනවා. ඉතින් මේකෙන් බුදුරජාණන් වහන්සේ වදාලා යම් වදක භාර්යාවක් සිටි වෙයිද යම් චෝරී බිරිඳක් වෙයිද යම් ආර්යා බිරිඳක් වෙයිද මේ තුන් දෙනා දුස්සීලයි මේ තුන් දෙනා නපුරුයි මේ තුන් දෙනා ආදර රහිතයි. මේ අය මරණින් මත්තේ නිරයේ උපදී. ඊළඟට යම් මාතෘ බිරිඳක් වේද, යම් භගිනී සොහොයුරියක් වැනි බිරිඳක් වන්නේද, යම් සකී යෙහෙළිය වැනි බිරිඳක් වන්නේද, දාසී බිරිඳක් වන්නේද, මේ භාර්යාවන් හතර දෙනාම සිල්වත්, ඒ වගේම බොහොම සංවරකමින් යුක්තයි. මේක තියෙනවා සීලේ ඨිතත්තා, සීලයේ පිහිටි ජීවිතයකින් යුක්තයි. චිරරත්ත සංඋතා, බොහොම බොහෝසෙයින්ම සංවර ජීවිතයක් ගත කරනවා. ආංගේ අය කය බිඳි මරණින් මත්තේ සුගතියේ උපදිනවා. එහෙනම් අපට පේනවා මේ ගෙදරක ජීවිතයේ සාර්ථක වෙන්න නම් මේ බිරිඳකගේ ක්‍රියාකලාපය සම්පූර්ණයෙන්ම බලපානවා. සුජාතා, බුදුරජාණන් වහන්සේ සුජාතාගෙන් අහනවා, ඉතින් සුජාතා දැන් කියාපන්, දැන් මේ බිරිඳවරුන්ගෙන් කවුද තියේ? බුදුරජාණන් වහන්සේට මේ සුජාතා කියනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම අද පටන්, ඒක කලින් හිටියේ නෑ අයියෙම, අද පටන් දාසී බිරිඳක් වෙනවා කියලා ප්‍රතිඥා දුන්නා. එතකොට අපිට පේනවා එහෙමනම් අපිට හිතට ගත්තොත් කෙනෙකුට මාතෘ බිරිඳක් වෙන්න පුළුවනි. ඒ වගේම හිතට ගත්තොත් කෙනෙකුට භගිනී බිරිඳක් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් හිතට ගත්තොත් කෙනෙකුට සඛී බිරිඳක් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් කෙනෙකුට හිතට ගත්තොත් දාසී බිරිඳක් වෙන්න පුළුවනි. මේ සියලු දෙනාම සිල්වත්, සාමකාමී. චිරරත්ත සංගතා කියන්නේ සාමකාමී. දැන් සමහර බිරිඳවරුන් ඉන්නව සාමකාමී නැහැ. ඒ අය මොකක් හරි අර කලින් ගොඩට වැටෙනවා. දැන් ස්වාමියා වැඩ ඇරිලා ගෙදර එනකොටම කේන්ති අවසන්න කරුණු ගොඩක් මෙයා රැස් කරගෙන ඉන්නවා. ගේට්ටුව ගාවදීම කණේ තියෙන ඒවා ටික. ඉතින් ගිනි ඇවිල්ලා තමයි මෙයා ගෙට එන්නේ. ඇවිල්ලා මොකද කරන්නේ? බඩු පොළුයි ගහලා මහා ජරමර කරනවා. එහෙම කිවල් නැද්ද? තියෙනවා. ආපු ගමන් මොනවා හරි කියලා එක කේන්ති අවසන්. මේ ඔක්කොම පව කරගන්න අය. ඉතින් එතකොට අපිට පේනවා මේ ගෙදරක ජීවිතේ සාර්ථක වෙන්නේ ගෙදරක බිරිඳක් යහපත් වුණොත් විතරයි. එහෙමනම් මේ බිරිඳකගේ යහපත් ජීවිතය සම්පූර්ණම මේ ජීවිතේ ගොඩනගා ගන්න උපකාර වෙනවා. සමහර තැන් තියෙනවා බිරිඳ හරි යහපත්, ස්වාමිය හරි නපුරුයි, හරි දුෂ්ටයි, වද දෙනවා. එබඳු වෙලාවක කරන්න දෙයක් නැහැ. ඒ පවුල අසාර්ථක වෙන්නේ බිරිඳ නිසා නෙමෙයි. එතකොට එතකොට අසාර්ථක වෙන්නේ කවුරු නිසාද? ස්වාමියා නිසා. ඒ නිසා මාතෘ බිරිඳක් ලැබුණොත් යම් ස්වාමියෙකුට, ඒ ස්වාමියා ඒ මාතෘ බිරිඳට ඇහුම්කන් දෙන්න ඕන. භගිනී බිරිඳක් ලැබුණොත් යම් ස්වාමියෙකුට, ඒ ස්වාමියා ඒ සොහොයුරිය වගේ ඉන්න බිරිඳට ඇහුම්කන් දෙන්න ඕන. ඒ වගේම යෙහෙළි බිරිඳක්, සඛී බිරිඳක් ලැබුණාම යම් ස්වාමියෙකුට, ඒ ස්වාමියා ඒ තමන්ගේ යෙහෙළිය වැනි බිරිඳට ඇහුම්කන් දෙන්න ඕන. දාසී බිරිඳක් ලැබුණාම යම් ස්වාමියෙකුට, ඒ ස්වාමියා ඒ තමන්ගේ බිරිඳට ඇහුම්කන් දෙන්න ඕන. ස්වාමි ක්ලාස් තුනත් මේ බිරිඳගේ අහිංසකකම, මේ බිරිඳගේ සෙනෙහස, මේ බිරිඳගේ කරුණාව කැපවීම ඉක්මවා යන්න එකරුණින්නේ ස්වාමියා පව කරගන්නා කෙනෙක්. එකරුණින්නේ ස්වාමියා තමන්ගේ ජීවිතය අපාගත කරගන්නවා. ඒ ඉබඳු බිරිඳක් ලැබිලත් ඒ බිරිඳට ඇහුම්කන් නොදෙන ස්වාමියා, ඉබඳු ස්වාමියෙක් ලබන්නේ බිරිඳ අවාසනාවන්තයි. ඉතින් ඒ නිසා අපට පේනවා විශේෂයෙන්ම ගෙදරක සාර්ථකත්වයේ දරුමුණුවරන්ගේ, ළමයින්ගේ සම්පූර්ණ දියුණුවට උපකාර වෙන්නේ යහපත් බිරිඳ. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවල ගොඩාක් පැහැදිලිව තියෙනවා. දැන් අපට ගොඩාක් ඒක අපට ඔප්පු වෙනවා. මේ සමාජය තුළ ඒ යහපත් බිරිඳ විසින් ස්වාමියාවත් හදාගෙන ධර්මල්ලංවත් හදාගෙන ධර්මයට යොමු කරගෙන ධර්මමාර්ගයේ දියුණු කරගෙන සතුටින් සොම්නසින් ජීවිතය ගෙවලා මරණින් මත්තේ සුගතිය උපදින අය අදත් ඉන්නවා. ඉතින් එහෙනම් අපිට පේනවා මේ ධර්මමාර්ගයේ හොඳට යන්න පුළුවන්. බලන්න මේ කොයිතරම් වටිනා ධර්ම කොටස අපිට තියෙනවද කියලා. කොයිතරම් වටිනා ධර්ම මාර්ගයක්ද මේ අපිට තියෙන්නේ කියලා. කොයිතරම් පැහැදිලි මාවතක්ද මේ. ඉතින් මේ ධර්මයේ අනුගමනය කළ තෝනම කෙනෙකුට මේ ධර්ම අවබෝධය කරා යන්න පුළුවන්. දැන් ගිය පොහොව දවසේ මට මොන ගැහුණා අමාවතුර අසපුවේදී මුස්ලිම් මහත්තයෙක් ආවා. මේ මහත්තයා අපේ පොත්පත් කියවලා ඒ පොත්පත් ගෙන එක්තරා සදහවත් මහත්තයෙක් ඒ පොත් මේ මහත්තයට දීලා මේක කියවලා බලන්න මේක කියවලා බලන්න කියලා. ඉතින් මේ මහත්තයා මේ ධර්මයේ කියවලා මේකේ තියෙන ආනාපාන සතිය වඩන විදිය මේ මහත්තය ගෙදර තනියම මොකද කළේ මේ පොත දිහා බලාගෙන භාවනා කරන්න පටන් ගත්තා. පටන් ගන්නකොට චිත්ත සමාධිය ඇති වුණා. ඇති වෙලා දැන් මෙයා භාවනා දියුණු කරගෙන පොත් කියවද්දි කියවද්දි මෙයාට තේරුණා මේක තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයක්. මේක තියෙන්නේ අවබෝධ කරන දුකක් කියලා මෙයාට මේක පේන්න ගත්තා. ඊට පස්සේ මෙයා මොකද කළේ මෙයා එයා අදහමින් හිටපු ආගම අත්හැරියා. අත්තරල තනියම තිසරණේ පිහිටලා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා අපි ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීනි මං දැන් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් කිව්වා. ඉතින් මං එහේ බලන්න දැන් ඔබතුමා කලින් අදහපු ආගමේ ඔය හිතේ ඔය කුසලතා තියෙනවා කියලා පෙන්වා දුන්නද? ජීවිතය ඇත්ත දකින්න පුළුවන් විදියට මේ කල්පනාව හසුරවන්න පුළුවන් කියලා ඔබේ ආගමෙන් කියා දුන්නද? මේ හිත দমনය කරන්න පුළුවන් කියලා කියා දුන්නද? මේ හිත එකඟ වෙනවා කියලා කියා දුන්නද? ඒකෙන් හිතට සැප ලැබෙනවා කියලා කියා දුන්නද? අකුසලෙන් නිදහස් වෙනවද කියලා කියා දුන්නද? අනේ ස්වාමීනි ඔය එකක්වත් කියා දුන්නේ නැහැ කිව්වා. මොකද දැන් බලන්න වෙනස මේ ආගම්වල. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතර අනේ ස්වාමීනි මම දැන් කල්පනා කරන්නේ අපේ තාත්තම තිසරණේ පිටන්නේ කොහොමද කියලා. දැන් යාට ඕනි අර මව්පිය උපස්ථාන කරගන්න. දෙමව්පියන්ව තිසරණේ පිහිටවල. ඒක තමයි නියම අග්‍ර උපස්ථානි. අන්න ඒ වගේ වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒකයි ජීවිතය කියන්නේ. එතකොට මේ එහෙමනම් අපිට පේන වර්තමාන බෞද්ධයා මේ ධර්මයේ හොඳට තේරුම් ගන්න ඕනේ. එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා මෙහි ඇමරිකන් ස්වාමීන් වහන්සේ නමක් බික්කු බෝධිහාමුදුරු කියලා. උන්වහන්සේ මේ ලංකාවේ බෞද්ධයන් ගැන කිව්වේ අනේ මේ ලාංකික බෞද්ධයා රත්තරන් පර්වතයක් උඩ වාඩි වෙලා ඉන්න මිනිස්සු ටිකක්. නමුත් මේ මිනිස්සු දන්නේ නැහැ මේ තමන් වාඩි වෙලා ඉන්නේ රත්තරන් පර්වතයක් උඩ බව. ඒ වගේ අපිට බලන්න කොයිතරම් වටිනා ධර්මයක්ද තියෙන්නේ. ඒ නිසා අපි දැන් අපිට පැහැදිලිව පේන ඔය මූලධර්මවාදීට එහෙම යන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැහැදිච්ච නැති අය. පැහැදීම ඇති වෙනවා නම් ඒක වෙන්නේ නැහැ. ඉතින් ඔබට මතක ඇති මම කිව්වා අපට ආරංචි වුණා මේ සනජ්ජයසූරි මහත්තයත් මෙම ගියා කියලා. සනජ්ජයසූරි මහත්තයට ඒක ආරංචි කියලා කතා කළා මට. එතුමා ගිහිල්ලා නැහැ. ඒක මේ පැතිරිච්ච කටකතාවක්. කටකතාවල් අපිට ටෙලිෆෝන් කර කර කෙලවර නැතුව කියනවනේ. ඉතින් මේ මට කිව්වා අනේ ස්වාමීනි මම මගේ ජීවිතේ ගියත් මම තිසරණේ නම් පාවලා දෙන කෙනෙක් නෙමෙයි. මම තිසරණේ තුල ඉන්න කෙනෙක්. මම ජීවිතේ ගියත් යන්නේ මගේ බිරිඳ. මගේ බිරිඳනත් මම දැන් බෞද්ධ ශිරිතිරිත් බෞද්ධ ක්‍රමමයි මේ පුරුදු කරගෙන යන්නේ කියලා. ඉතින් මම ඉවලේ ආශිර්වාද කළා ඔබතුමාගේ ඒ බෞද්ධ හැඟීම දිගටම ඒ අපටත් ලොකු හයියක් ඔබතුමා මේ වගේ ජීවිතේ ගියත් මම තිසරණේ පාවා දෙන්නේ නැහැ කියලා එහෙම එඩිටරව කියන්න පුළුවන්කම ලැබීම කියලා තුනුරුවන්ගේ ආශිර්වාදය අපි ප්‍රාර්ථනා කළා. ඉතින් ඒ නිසා මේ අපට පැහැදිලිම වුමනා අන්නේ වගේ අය ජීවිතේ ගියත් තිසරණේ අතාරින්නේ නැති. අන්න එහෙම වෙන්නේ ජීවිතය අවබෝධ කරගත්තාමයි. ජීවිතය අවබෝධ කරගන්න අපිට පුළුවන්කම තිසරණින් තමයි ජීවිතේ රැකෙන්නේ ආරක්ෂා වෙන්නේ කියලා දැන් අපි ගම්මු. මේ විවාහ ජීවිතයක් ගෙවන එහෙම නැත්නම් විවාහ වෙන්න වින්න දරුවන්ට මෙන්න මේ බිරිඳවරුන් ගැන තියෙන දෙසිම කොයිතරම් ප්‍රයෝජනයිද බලන්න. එතකොට යාට පුළුවන් සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න. සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් අපිට පේනවා එහෙමනම් ජීවිතේ සාර්ථක වෙන්නේ මේ ක්‍රමයෙන්. අපි ගම සමහර විවාහ වෙන්න කලින් පොරොන්දම් බලනවා නැකත් බලන මොකද? සැකයි. සැකයි මේක හරියයිද වරදීද කියලා. ඒ හේතුව තිසරණේ පිටල නෙවෙයි ඉන්නේ. තිසරණේ පිටල නම් ඉන්න අපි කියමු මෙහෙම. දුවක් ඉන්නවා, ඒ දුව සෝතාපන්න වෙච්ච එක්කෙනෙක්. පුතෙක් ඉන්නවා, පුත සෝවාන් වෙච්ච එක්කෙනෙක්. එතකොට මේ දෙන්න විවාහ වෙනවා. ඒ ජීවිතේ සාර්ථක වේද අසාර්ථක වේද? ඒ ජීවිතේ සාර්ථක වෙන්න හේතුව තමයි ඒ දෙදෙනාටම සෝතාපට්ටි අංග තියෙනවා. ඒ දුවත් තිසරණේ මනාවකට පිටලා ඉන්නේ, පුතත් තිසරණේ මනාවකට පිටලා ඉන්නේ. ඒ දුවත් ආරිකාන්ත සීලෙන් යුක්තයි, පුතත් ආරිකාන්ත සීලෙන් යුක්තයි. එහෙමනම් දෙන්නට දෙන්න සද්ධාවන්ත බව හඳුනනවනම්, දෙන්නට දෙන්න සිල්වත් බව හඳුනනවනම් මේක කඩාකප්පල් කරන්න කෙනෙක් කියලාමක් කියනවා. කේලම කියප ගමන් මොකද වෙන්නේ? ඒ දෙන්න කලබල වෙනවද? කලබල වෙන්නේ නැහැ. මොකද හේතුව? දෙන්නට දෙන්න සැක නැහැ. එහෙනම් කේලමකින් අර වගේ වුණාම කලබල වෙන්නේ මොකද? සැකේ තිබුණොත් මෙයා නම් මෙහෙම වෙන්න ඇති, ඕක ඇත්ත වෙන්න ඇති කියලා පිළිගන්නේ මොකෙන්ද? ඒ දුස්සීල භාවයේ ඇති වෙන්න පුළුවන් මෙයා කෙරෙහි කියලා සැක කිරීම නිසා. එහෙනම් අපිට දැන් පේනවද ධර්ම මාර්ගයේ ගියොත් තමයි වෙන්නේ. දැන් මම ඔහොම කිව්වම ඒක නොවන කෙනෙක් මට කියන ඒ වුණාට මේ සෝතාපන්න වුණොත් ජීවිතේ එපා වෙයිලු. එතකොට පහදලෝ තේරෙනවා මේ බෞද්ධ වෙෂින් ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන අල්ප මාත්‍ර අවබෝධයක් නැතුවයි. ඒකේ ධර්ම මාර්ගයේ ගියොත් එයාට ජීවිතේ එහෙම වෙනවා නම් ඉතින් බිම්බිසාර රජුරන්ට රජකම එපා වෙන්න එපාය. බිම්බිසාර රජුරෝ ඒ අපූර්ව රජකම් කළේ සෝවාන් වෙලා ඉදගෙන. එතකොට අපිට පේනවා එහෙම මේ ගිහි කෙනෙකුට තමන්ගේ ධාර්මික දැන් රජකෙන් ධාර්මිකව රජකම් කරන්න පුළුවන්. ඒකනේ බිම්බිසාර රජුරෝ එහෙම කළේ. ඒ වගේම පැහැදිලිව පේනවා මේ අනාථපිණ්ඩික සිටුතුමා තමන්ගේ ව්‍යාපාර ඔක්කොම කරගෙන ගියේ. විසාකා මහෝපාසිකව ඔක්කොම කටයුතු කරගෙන ගියේ. ඊළඟට සුමන කුමාරිය ඔය අපූර්වට හිටිය ජීවත් උනේ. මේකෙන් අපිට පේනවා ඒක නෙමෙයි හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි සම්පූර්ණම වැරදි ආකල්පයක මේ ධර්මයෙන් මේ මෙලොව ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ කියලා ධර්මයට දේශසහගත හැඟීමක් තියෙනවා. කොයිතරම් සදහවත් උපාසිකාවක් උපාසක කෙනෙක් කියලා පෙන්눔 කළාට පිටින් ඇතුලෙන් මේක ඇතිවන්නේ නැත්තේ ආන්නර ධර්මයේ කෙරෙහි තියෙන අප්‍රසාදය නිසා. ඒම වෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාකොට දකිනවා නම් එයා කැමති පොඩි දරුවන් පවා මාර්ගඵල ලබනවාට කිසිම දවසක අනුතරක් වෙන්නේ නෑ. හොඳ ජීවිතයක් ජීවෙනවා. අපගේ මාර්ගඵල ලබන දුවෙක් හෝ පුතෙක් ඉහළ පෙළේ ඉහළ රස්සාවකට යනවා. එතකොට එයා හොඳින් රස්සාව කරන්නේ නැද්ද? හොඳින් රස්සාව කරනවා. එයා අල්ලස් දූෂණ වලට හවුල් වෙනවද? එයා හවුල් වෙන්නේ නැහැ. එයා ඉහළම සේවාවක් මේ සමාජයට කරන්නේ නැද්ද? ආන්න එහෙනම් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඉහළම සේවාව, පිරිසිදු සේවාව, අවංක සේවාව කරන්නේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අය. එහෙනම් අපි අපේ දරුවන්වත් මේ ධර්මයටම යදලා ගන්න ඕනේ. එයා යම්කිසි අපි කියමු කඩයක් දැම්මත්, ව්‍යාපාරයක් කළත්, ඉහළ රස්සාවක් කළත්, ආයතනයක වැඩ කළත්, ඒ සෑම තැනකදීම ඒ කෙනා උත්සාහයෙන්, ධෛර්යයෙන්, වීරියෙන් අවංකව කටයුතු කරන්න පුළුවන් කෙනෙක් වෙනවා. ඒතර මේ ඔක්කොම ලබන්නේ මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පෙමිනීමෙන්. ඒකේන බාහිරයක් එකක් විශ්වාස කරන්නේ. දැන් අපි දන්නේ ඕන දැන් දේශපාලන කෝලාහලෙන් කාලේ දැන් නැකතට තමයි ඔක්කොම වැඩ. නැකතට විසිරුණා, නැකතට නම් බාර දෙනවා, නැකතට ප්‍රචාර පටන් ගන්නවා. දැන් මේ මොකද හේතුව? තිසරණේ නැති සමාජයක්. තිසරණේ නැති සමාජයක් තුලින් මේ ලෝකයේට යහපතක් වෙයි කියලා අපිට හිතන්න බෑ. තිසරණේ පිහිටපු සමාජයේ තමයි මෙලෝ පරලෝ දෙකටම යහපත ඇති කරන්නේ. යම් කිසි කෙනෙක් අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ ගියා නම් අවබෝධයෙන් අවබෝධයෙන්ම ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියා නම් මෙන්න මේ සරණ ගියපු එක්කෙනා තමන්ගේ ජීවිතේ ලස්සනට ගොඩනගා ගන්නවා. අන්න ඒක තමයි අපිට උවමනා කරන. ඒ විතරක් නෙමෙයි මෙලෝ පරලෝ දෙක ගැන අවබෝධයක් තියෙනවා. දැන් ඔන්න ඊයේ ගම්පා භාවනා වැඩසටහනේ ඉතින් ඉදා වැඩසටහන වෙනින් හරක් විශාල මුදලක් වීදම් කළා හරක් නිදහස් කළා. මම ඉතින් ජීවිතය ගැන චුට්ටක් හිතන්න කියා දුන්නා. මේ හරක් වෙලා උපදිච්ච අය කලින් ඕනතරම් මිනිස් ආත්ම ගෙවන්න ඇති චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම නිසා මේ විපත වුණේ. එහෙනම් අපි දැන් මනුස්ස ලෝකේ හිටියට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ නොකළොත් අපිට පවා ඔය ත්‍රිසං යෝනි උපදින්න සිද්ධ වෙයි. සිද්ධ වෙවි නෙමෙයි සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපිටත් මේ වගේ ඉරණම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා වහ වහ කළ යුත්තේ මොකද්ද? අපි චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමේම සිය පිහිටුවා ගන්න එකයි. පරලොවක් නැත්තම් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ ඕන දෙයක් මේක විසඳ ගත්තාම ඉවරයි. එහෙම එකක් නැහැ මේකේ. අද හුස්ම ගියොත් අපි ඊළඟට වෙන ලෝකෙක. අපි දෙම අද වරුණ කියලා අපි ඊරවස ඉවරනේ මේ සම්බන්ධේ. ඊරවස අපි වෙන ලෝකෙක. ඉතින් එහෙම තමයි අපි මේ ආවේ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ අවබෝධ කරගන්නේ සිතන්න පුළුවන්කම තියෙන කෙනා විතරයි. සිතන්න පුළුවන්කම ඉබේ ඇතිවන්නේ නැහැ. හිතන්න හිතන්න පටන් ගන්න ඕනේ. එතකොට හිතන්න පුළුවන්කම ඇතිවන්නේ. දැන් මට මේ හැමතිස්සෙම මට මේ ධර්මයේ තුල රැඳිලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ මට හිතන්න පුළුවන්කම නිසා. මම නිතර හිතන එකක් මේ අපාය බය. අනේ මෙබඳු ඉරණමකට ගොදුරු වෙවි ඉඳලානේ මේ ආවේ මනුස්ස ලෝකෙට. දැන් මේ ජීවිතේදී කොහොම හරි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ අපා දුකෙන් අත් මිදලා මේ ජීවිතේ රැක ගන්න ඕන කියලා හිතන නිසායි මේ ධර්ම මාර්ගයේ රැඳී සිටින්නේ. දෙමේ නැත්තම් මේ කුණාටුවක් වගේ එකක් මේ සමාජය කියන්නේ. ධර්ම මාර්ගයේ රැඳී නොසිටියොත් ඒ කුණාටුට අහු වෙනවා. ඉතින් කුණාටුට අහු නොවී සිටින්න නම් මේ ධර්ම මාර්ගයේ රැඳී සිටින්න ඕනේ. නොනින්ම කල්පනා කර කර හිතන්න මේ සංසාර ගමනක් යන ඉඳන් ඔන්න බලන්න අපි එක කාලයක් ගම් වතුරින් දුක් විඳා. දැන් මේ ඔන්න නියඟේ ඉනවා. නියඟින් දුක් විඳිනවා. සමහර පතිවල මිනිස්සුන්ට බොන්න වතුර නැහැ. දැන් ඉදිරියේදී හාල් නැතුව යයි. පොල් ගණන් යයි. බීලඟට එළවලු මාළු කොච්චර කාලයක් තියෙයිද? මේ වගේ අපිට හරි කරදර වලට හැමදේම මෝඩ දෙන්න දෙනවා. අපිට ආරංචි ඉන්න ඔය ලෝකේ හැම රටකම කරදරනේ. එහෙන් අප්‍රිකානු රටවල් ගත්තොත් එහෙන් ඉපදිලා නියඟෙන් දුක් විඳිනවා. ඉන්දියාවෙත් එහෙම දුක් විඳිනවා. ඊළඟට සමහර රටවල් වල ඔය පොළොව කම්පා වෙලා කඩාගෙන වැටලා ඒවත් දුක් විඳිනවා. ඊළඟට මේ අදිසි අනතුරු වලට දුක් විඳිනවා. බස් පෙරලිලා බෝටු පෙරලිලා මැරෙනවා. මේ වගේ හැම තිස්සෙම තියෙන්නේ කරදර පැත්තක් එක්කයි. මේ ජීවිතයේ තියෙන අනතුරක් එක්කයි. මෙන්න මේ නිසා අපි මේක හොඳට අවබෝධ කරගන්න ඕනේ. මේ ජීවිතය අපිට ඊළ අපි කොයිතරම් වාරයක් ඉපදුනත් අපිට දුක් කරදර නැති ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක අවබෝධ කරගෙන සිටින්න ඕනේ. කොයිතරම් වාරයක් ඉපදුනත් දුක් කරදර සහිත ජීවිතයක්මයි අපිට ලැබෙන්නේ. ඒ නිසා ඒක අවබෝධ කරගෙන තමයි මේ ජීවිතය ගෙවන්න ඕනේ. ඒ නිසා මේ ජීවිතේ දැන් බලන හොඳ බිරිඳක් වෙන කෙනෙකුට හොඳ දරුවෝ ලැබෙනවා. හොඳ ස්වාමියෙක් ලැබෙනවා. හොඳ නෑදෑයෙ ලැබෙනවා. ඊට පස්සේ යාට මේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. යා වයසට යන්න යන්න gedara පූජනීය කෙනා බවට පත් වෙනවා. කවුරුත් යාට ගෞරව සැලකිලි සම්මාන දෙනවා. ආනේකයි මේ ජීවිතේට උවමනා. අන්නේකයි ජීවිතය අධිකර ගති යුක්ති. ඒ නිසා විශේෂයෙන්ම මතක තියාගන්න මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී අපිට දියුණු වෙන්න තියෙන එකම රහස තමයි අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම හේතු කරගෙන කවදාවත් ආඩම්බර වෙන්න හොඳ නැහැ. කවදාවත් හිතට ගන්න හොඳ නැහැ. කවදාවත් අපි ඒ හිතට ගත්තු තාඩම්බර වුණොත් අපිට මේ ධර්ම මාර්ගය දිනු කරගන්න ලැබෙන්නේ නැහැ. අපි බොහෝම නිහතමානීව මේ ධර්ම මාර්ගය ගමන් කරන්න උන ගෙදර ඉන්න බිරිඳක් වුණත් එහෙමයි, ස්වාමියාක් ස්වාමියෙක් වුණත් එහෙමයි. ආඩම්බර වුණා කියන්නේ මොකද්ද? පිරිහීම පටන් ගත්ත කියන එක. නිහතමානි වුණා කියන්නේ දියුණු වෙනවා කියන එක. ඒ නිසා මේක මේ ගුණධර්ම ඇති කරගන්නවා කියන්නේ ලීසි එකක් නෙමෙයි. ඒක හිතලා හිතලා හිතලාමයි හදාගන්න තියෙන්නේ. ආන්නේ විදිහට හදාගෙන මේ ධර්ම මාර්ගය යන්න පුළුවන්. එතකොට පුළුවන් ස්වාමීකට පුළුවන් පින්වන්ත ස්වාමියෙක් වෙන්න. බිරිඳකට පුළුවන් පින්වන්ත බිරිඳක් වෙන්න. හැබැයි මෙලව විතරක් නෙවෙයි. පරිලව සුගතියත් යන්නේ ඒක උපකාර වෙනවා. ආන් එකයි වමනා. දැන් මන් දන්න එක පවුලක් හිටිය මේ පංචශීල ප්‍රතිපත්තිය ඒගොල්ලෝ හිටිය. නමුත් තිසරණේ තිබුණේ නැහැ. අන්තිම නමකදී මේ පංචශීල වලින් ඒගොල්ලන්ගේ ජීවිතේට